නමාමි බුද්ධං ගුණ සාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුන්චෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච බුදු සරණ දේවා සදහම් සරණ දේවා සංඝ සරණ දේවා මෙතුම් සරණින් ජයම දේවා. ගෞරවනීය මහත් සංඝරත්න අවසරයි. සැනෙහවත් වාසනාවන්ත පින්තුනි, චමින්ද හෙට්ටිගේ මහත්මා මාසිකව මහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන දාන වැඩින්කම අද දිනත් ඉතාම ශ්‍රද්ධාවෙන් සූදානම් කරගෙන දුර බැහැර ඉඳලා විහාරස්ථානයට ඇවිදිලා ස්වාමින් වහන්සේලා උදෙසා සංසත් කොට දානය පූජා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දානය පූජා කිරීමෙන් සිය ජීවිතයට ආශිර්වාදයේ සරසා ගන්න අතරේදී විශේෂයෙන් මේ දිනවල රෝගාතුරව පසුවන සිය පියතුමා ඩේවිඩ් හෙටිගේ මහත්මයාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එනිසායි සියලු සත්‍රාර්ථනා සම්ෘද්ධිමත් වීම සඳහා අප මේ පින්කම මැනවින් සිදු කරමු. ප්‍රතිමෙන් අප පංචශීලයේ සමාදන් වෙලා ඉන්පසුව සම්බුද්ධ පූජා පවත්වලා දානය පූජා කිරීම ආදී කටයුතු සිදු කරනවා. ප්‍රථමයෙන්ම පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපවාදේන සම්පාදේත. රහී ඊළඟට අප බලාපොරොත්තු වන්නේ සෝදානං කළා වූ දානේ මුල් කොටස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට. ඉතින් පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප යමක් පූජා කරනකොට භාගතුන් වහන්සේ තුළ පැවති ආ වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් බුදු ගුණ සමුදාය සිහිපත් කරගෙනයි බුද්ධ පූජා පවත්වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ අරහං ආදී ඒ නික්ලේශී සම්බුදු ගුණ පැවතියා. ඒ වගේම උන්වහන්සේ සාරං සංඝ කල්පලක්ෂයන් පුරා සම්බුද්ධත්වය සඳහා දාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා. මතෝ ලෝකයේ පහළ අප වෙනුවෙන් සුවිශාල කැපවීමක් කරලා ඇස් ඉස් මස්ලේ දන් දීලා දැඩි පරිශ්‍රමයකින් මේ දහම අනාවරණය කරලා ලෝක සත්‍යයන් දුකෙන් නිදහස් කරලීම සඳහා මේ සුවිශාල පරිත්‍යාගයක් උන්වහන්සේ සිදු කළා. ඒ වගේම උන්වහන්සේ කාටකින් මෛත්‍රියෙන් සිය චිත්ත සංධානයටම දියුණු කරගත්තා. අනිත් අතින් ප්‍රඥාවෙන් තමන්ගේ සිත දියුණු කරගත්තා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අරහං ගුණය යුක්තයි. රාගාදී කෙලෙස් දහම් සම්පූර්ණම දුරු කරලා ලෝක සත්‍යයන්ගේ අපමණ බුද සැරිගිල් වලට ලක් වුණා. ඒ නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය වෙන කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතුව උන්වහන්සේගේම ඥාණයෙන් අවබෝධ කරගත්තා. එනත් අපි උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී ඒ උතුම් ගුණයන්ගෙන් යුක්ත වුණා. අනේ නිසා අපි උන්වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ ත්‍රිවිධ ඥාන ආදී ඥානයන්ගෙන් යුක්ත වුණා. භාගතුන් වහන්සේ මන ගමන් ගමනින් යුක්ත උත්තමයෙක් වුණා. සංවර සීලී වචන භාවිත කළා. එනිසා යහපත් වචන කතා කරන යහපත් වූ ගමන් විලාසයක් තිබුණා උන්වහන්සේට අප සුගත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක නැත්නම් සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයේ මනවින් ප්‍රත්‍යක්ෂ කළා. අතමුලන්සේ පසක් කළා. එනිසා උන්වහන්සේට අපි ලෝක විදූ කියලා කියනවා. භාගතුන් වහන්සේ ලෝකෙ හිටියා වූ සැඩපරස පුරුෂයන් උන්වහන්සේගේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් දමනය කළා. එනිසා උන්වහන්සේට අප අනුත්තර පුරිස ධම්මසාරතී කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ දෙවියන්ට, මනුෂ්‍යයන්ට, බ්‍රහ්මයන්ට උතුම් ශාස්ත්‍රවරයෙක් වුණා. එනිසා අපි කියනවා සත්තා දේව මනුස්සානම් කියලා. භාගතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. බුද්ධෝ සෝ භගවා බෝධය ධම්මං දේශේති කියපු විදිහට අවබෝධයට පත් වුණා උන්වහන්සේ. ලෝක සත්‍යයන්ගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළ නිසා බුද්ධ කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ මේ ලෝකයේ පහළ වුණු භාග්‍ය සම්පන්න උතුමයන් වහන්සේ. එනිසා උන්වහන්සේට භගවා කියලා කියනවා. මෙන්න මේ උතුම් සම්බුදු ගුණ සමුදාය යුක්ත බුදුරජාණන් වහන්සේ ජීවමානව මා ඉදිරිපත් වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන ජීවමාන සංඥාව උපදවාගෙන ඔබේ දැහැටින් සෝදානම් කරපෝ. ඒ වගේම ධර්මයෙන් ධර්මානුකූලව උපයාගත් වස්සෝ වියපදන් කරලා සෝදානම් කරපු මේ දාණය ඒ උත්තම බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදාය උදෙසා පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ මේ උතුම් කුසල ඵල හේතුවෙන් පින්වත් හැම දෙනාටම විශේෂයෙන්ම සමන්ත මහත්මයාට, සුදර්ශන නෝන, දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටම අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන ඩේවිඩ් හිට්ටිගේ පියතුමා ඇතුළු හැම දෙනාටම සෙත සාන්තිය යහපත නිරෝගී භාවය දිගන්තර සම්පත් සැලසේවා. මේ පින දැක සුවපත් දෙයක් යම් තාඥාතීන් විශ්වයේ කොතන හෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත් දෙයක් යම් තාක් සත්වයන් කොතන හෝ වෙත්නම් ඒ හැමදෙනාමත් මේ පින ඒ ඇත්තන්ගේම දෑතින් කරන පින්කමක් සේ සලකා සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුවන අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්බුද්දස්ස සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං ස්වන්න අනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාමිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදා සන්දාස ගන්නා සිත පාවනසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගානින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සදා අදිවාසේතු නෝ බන්තේ පානීයං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු අදිවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදෝ සාදෝ සාදෝ. හොඳයි, සෝදානම් කරමු දානේ. අපේ දැන් ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කරමු. ස්වාමීන් වහන්සේලා උදෙසා දානයක් පූජා කිරීමේදී මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටිය සියලුම ස්වාමීන් වහන්සේලා අප සිහිපත් කරනවා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් වැඩ සිටිය ඒ රහතන් වහන්සේලාගේ පටන් අතීතයේ ලෝකුරා වැඩ සිටිය වර්තමානයේ මේ මොහොතේ ලෝකුරා විසිරී සිටින අනාගතයේ මේ ශාස්ත්‍රයට ඇතුළත් වෙලා ඒ උතුම් ශාසන බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙනි අප මේ දානේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ගිහි ගෙදර තියෙන සියලුම සම්පත් අත්හැරලා සිය සමස්ත ජීවිතයේම ශාසනික බ්‍රහ්මචර්යාව සඳහා ශාසනික සේවාව සඳහා කැප කරපු ජීවිතයක් තමයි ආමඳුර කෙනෙක් කියලා කියන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ගුණ සමුදාය මෙතෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරනවා සංඝෝ පවජමානානං කියලා. මේ මෙහිමත ගමන් කරන සත්‍යයන් අතුරෙන් සංඝ රත්නය උතුම්ම කියලා දේශනා කළා. එකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දර්ශනය පවා ලෝකෙට ශාන්තියක් වෙනවා. සමනානන්ද දර්ශනං කියලා කියන්නේ ඒකයි. ඒ ස්වාමීන් වහන්සේ සමග කතා බහ කිරීම තමයි ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේට දෑත බෙදුපල වඳින එක තමයි කුසලයක් වෙනවා. එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් ධර්ම දා පූජා කිරීම තමන්ට බොහෝ කාලයක් සැප මිනිස හේතු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීම සිය ජීවිතයේ යහපත යොමු කරන්නට දුකෙන් නිදහස් වන්නට හේතු වෙනවා. අන්නේ ස්වාමීන් වහන්සේලා සරණ යෑම, සංඝං සරණං ගච්ඡාමි කියලා යෑම එතනත්ට බොහෝ කාලයක් සුගතිය පිණිස හේතු වෙනවා. අන්නේ ස්වාමීන් වහන්සේලා අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්ස කියලා දේශනා කරා. ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට තියෙන උතුම්ම පින් කැට විදිහට දේශනා කළා. ඊට හේතුව තමයි ස්වාමීන් වහන්සේලා සුපරිපන්න, උජුපරිපන්න, ඥායපරිපන්න, සාමිච්චි පරිපන්න කියපු විදිහට මේ මනාව නැවැත්ම නැත්නම් ආරියසංගික මාර්ගයේ පිළිපදින උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ආහුණේයයි දුරින්දලුණත් ගෙනත් දෙන සිව්පස්සේ පිළිගන්න සූදානම්. ඒ වගේම උන්වහන්සේලා පාහුණේයයි ආගන්තුක තමයි තාම කැමැති කෙනෙක් වෙනින් සෝදානම් කරපු දෙයක් වුණත් පිළිගන්න සෝදානම් උත්තමයන් වහන්සේලා. ඒ වගේම දක්ෂිනේයයි සතර පින් කැමැති අයට පින් අදහාගෙන දෙන්න පුළුවන් පිරිසක් තමයි ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. අංජලි කරණීයයි දැන් ජගත කළ වඳින සුදුසෝත්තමයන් වහන්සේලා. අන්නේ වෙන ගුණ සමුදාකී යුක්තව යටිතේ වැඩ සිටිය සරොත් මුගලන් ආදී කේනික්ලේසිය මහරහතන් වහන්සේලාගේ ඉඳන් ඒ පැවතෙන යෙවුතු මහා සංඝරත්නයේ වෙනුවෙන් වර්තමානයේ ලෝකේ පුරා විවිධ රටවල වාසය කරන තමන්ගේ ජීවිතයේ සාසනයෙන් කැප කළ තියෙන ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඔබේ දෑතින් සූදානම් කරා වූ මේ දානය පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵල හේතුවෙන් විශේෂයෙන්ම චමින්ද මහත්මයාට, සුදස්සනී නෝනට, යදීනි ඇතුළු පවුලේ හැමදෙනාගේම සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වීමට මේ කුසලයක් හේතු වාසනා වේවා. අද ආශිර්වාද කරන්න බණ පොරොත්තු වන ඩේවිඩ් එටිගේ පියතුමාට මේ පින ආශිර්වාදයක් වෙනස හේතු වේවා. මේ ගිය සියලු ඥාතීන්ට මේ පින පුණ්‍යානුමෝදනා වෙනසක් හේතු වේවා කියන ප්‍රතිමෙන් මේ හැටියට වාක්‍ය කියලා දානය සංඝසතු කොට පූජා කරමු. ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පත්තිසන්තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්දේ පුරෙන්තු චිත්ත සංකම්පා ඡන්දෝ පන්නරසී යථා ආයුරාරෝග්‍ය සම්පන්ති සංඝ සම්පත්තිමේව ච අතෝ නිම්මාන සම්පන්ති හිමිනාතේ සමිජ්ජතු. හොඳයි පින්නතුනි, බොහොමත්ම සතුටට පත්වන්න අද දින ඔබේ දෑතින් මේ උතුම් පින්කමක් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිදු කරනවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය පූජා කරන මේ මොහොත ඔබේ ජීවිතේ තාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සලකන්නට. ඉතින් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අප දානය පූජා කරන අවස්ථාවේදී අපට උන්වහන්සේ වෙතින් දහම් පදයක් අහන්න ලැබිලා අපේ කුසලයේ තවත් ඉහළටම වර්ධනය කරගන්න තියෙන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ දුක නිදහස් වන්නට, අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා දුරු කරගෙන ආධ්‍යාත්මික සතුට ලබාගෙන මෙලව ජීවිතය සතුටෙන් සැනසීමෙන් ගත කරලා පරලෝ ජීවිතය සුගතිගාමී වෙන්නටයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. අන්නේ දර්ශනය ඒ දැක්ම ලැබෙච්ච පමණට අපේ හිතේ ස්වභාවය අනුව අපට සැප දුක් ලැබෙනවා කියන කාරණය, එහෙමත් නැත්නම් අප අවිද්‍යා සාගත හිටියොතින් මේ මුළු ලෝකයක් මගේ කරගෙන ලෝකයේ තුල හිත බැසගෙන මේ නිරුද්ධ වූ ස්කන්ධ පංචකයේ හිත බැසගත්තොත් ජරා මරණ ඇසුරු කරන්න ලැබෙනවා. ඒ වගේ මේ නිරුද්ධ වෙච්ච ලෝකය නිරුද්ධ වෙච්ච දෙයක් බව දැනගෙන තමා මේ ලෝකය ඇසුරු කරන්නේ මනෝවිඥාණය කියලා දැනගත්තොත් ඒ මනෝවිඥාණයෙන් ලෝකයේ තේරුම් ගන්න මොහොතෙහි රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දැක්වතින් අපට ඒකත් එකෙන් රූපයන්තයෙන් නිදහස් වන්නටත් පුළුවන්. ඒ සිහි කරන මොහොතෙම තමන්ගේ චිත්ත චෛතසිකවල අනිත්‍යතාවය දැක්වෙමින් නාමයන් කිනොත් නිදහස් වෙනට පුළුවන්. මෙන්න මේ නාම රූප දෙකෙම නිදහස් වෙන ධර්මකෝ බුදුහාමර දේශනා කළේ කියලා දකිනකොටම අපේ සංකල්පන අපි යහපත් කරගන්නවා. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ සම්මා සංකප්ප ඇති කරගන්නවා. ඒ වගේම අපේ වචන යහපත් කරගෙන, අපේ ක්‍රියාවන් යහපත් කරගෙන අපේ ජීවිතයත්ම නිවැරදි වූ ජීවිතයක් කරගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ සීල ස්කන්ධය අප සම්පූර්ණ කරගන්නවා. ඒ සීල ස්කන්ධය සම්පූර්ණ කරන කෙනා ඒ සීලයේ සමාධි සම්මාත්‍යනේ ගෝ සීලයක් බවට පත් කරගෙන සම්මා වායාම සති සමාධි කියන සමාධි ස්කන්ධය සම්පූර්ණ කරගෙන කිසියම් සමාධියේ අරමුණක් තුළ යහිරින් සිත භාවිත කරමින් සතිය දිනු කරමින් ඒ සතිය බොහෝ කාලයක් ඒකාග්‍රතාවයක් බවට පත් කරගෙන ඒ සමාධියක් බවට පත් කරගන්නවා. කාමච්ඡන්දාදී නීවරණ හිතෙන් දුරු කරගන්නවා. අන්න ඒ ප්‍රතිඵල විදියට සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාතිකේ විදියට සමාහිතෝ සිතින් තමාර කලින් අසා දැනගෙන තියෙන සුතමේ ඥානෙට සම්බන්ධ වූ දුක්ඛාදී චතුරාර්ය සත්‍යෝ හෝ මේ දුක විදියට මේ දුකෙන් නිදහස් වීම, මේ දුකේ හට ගැනීම ඊට මාර්ග වූ ආරියසංග මාර්ගයේ කියන මේ කරුණ නුවණින් මෙනෙහි කිරීම වශයෙන් ඔහු ප්‍රඥාව සාක්ෂාත් කරගන්නවා. සම්මා ඥාන සම්මා විමුක්ති සම්පූර්ණ කරගන්නවා. ඉතින් මේ උතුම් සදහම් මඟ තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. ඉතින් අප දානීය පූජා කිරීමේ ලබන උතුම්ම දේ කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රත්වයෙන් අප ලබන උතුම්ම දේ සද්ධර්මය. ඒ සද්ධර්මය අතරිනොත් වටිනාම ගැනීම තමයි ආරියසංගික මාර්ගය කියලා කියන්නේ. ඒ ආරියසංග මාර්ගය සම්පූර්ණ කරන පමණට සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සම්පූර්ණ වෙනවා. සතර රින්දිපාද සම්පූර්ණ වෙලා පංචේන්ද්‍රිය පංච බල පූර්ණත්වයට පත් වෙලා සත්‍ය බොජ්ජංග සම්පූර්ණ කිරීම වශයෙන් ආරියසංග මාර්ගයේ උපරිමයට ගිහිල්ලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එහෙමත් නැත්නම් සම්මා ඥාන සම්මා විමුක්තිය සම්පූර්ණ කරගෙන අපට දුක නිදහස් වන්නට මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ උතුම් සදහම් මගෙහි වඩ වඩා ඉදිරියට යනට අපි අදිස්ථාන කරගනිමු. එනිසාද ඔබේද ඇතින් මේ පූජා කරවෝ මේ උතුම් දානමය කුසලයක් ඒ සඳහා පින්තුන් හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, රැස් කරගත් මේ සියලු කුසල් අපි නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. මියගිය කිසියම් ඥාති පිරිසක් පින් අපේක්ෂාවකින් සිටින්නම් ඒ සියලුම දෙනා මේ පින දෙක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුසල් සම්මා දෘෂ්ටික දෙවියන්ව අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැකදෙත්වා. විශේෂයෙන් අද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන ඩේවිඩ් හෙටිගේ පියතුමාට දේවයන්ගේ රැකවරණය ආශිර්වාදයේ සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි, අද කමින්ද මහත්මා හුඟක්ම සතුටට පත් ගන්න වැඩ කටයුතු රාජකාරී බොහොමයක් තියෙන මැද්දේ වුණත් ඉමහත් සැනැසිතින් දානේ සෝදානක් බැල්ල බොහෝ දුර බැහැර ඉඳලා විහාරස්තන රැගෙන ඇවිල්ලා ඔබේ දෑතීම පූජා කරන්න අවස්ථාව ලැබුණා කියලා. මේ සියලු කුසලල හේතුවෙන් මේ ජීවිතයේ නිදුක් නිරෝගී භාවය චිර ජීවනය සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. යං කිංචේ වෙන්තං ඉදවා හුරං වා සංගේ සුවායං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදං පිබුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු අයං විරාගං අමතං පනීතං යදජ්ජ ගා සංඝේ මුනි සමාහිතෝ නතේන දං මේන සමන්ති කිංචේ දම්පි ධම්මේ රතනං පනීතං නේතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයති කේවවස්මින් තේ කේන බීජා අබිරුල් හිංජං දානිම්බන්ති යතායම් පදීපෝ ඉදම් සංගේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු සම්බේතියෝ විවංජන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවන්තන්තරායෝ දීඝායුකෝ භව භවතු සම්ව මංගලං රක්ඛන්තු සම්ව දේවතා සම්ව බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ව මංගලං රක්ඛන්තු සම්ව දේවතා සම්ව ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්ව මංගලං තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති වන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං වදං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.